ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං අදංතා ධම්මස්සවෙන කාලෝ අයං අදංතා ධම්මස්සවෙන කාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමස්මින් ච පනවියා කරණස්මින් භඤ්ඤමානී ආයස් නතෝ පුණ්ණං ඤස්ස විරජං වීද පීත මලං ධම්මචක්කුං මුදපාදි යං කිංති සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං තී. සංඝා උදෙසන ධර්මානුශාසනා සභා සූදානම් වෙන ශ්‍රාවක පින්වත්නි, වසර වෙසක් පොසොන් ඇසලාදී වශයෙන් සිංහල මාස ක්‍රමයට නම් කිරීමේදී ඒ වැදගත් ක්‍රමේ වෙසක් ඉහළම පොසොන් ඊළඟට සහ ඇසල ඊළඟට සමගාමීවක් වෙනවා. ඒ අනුව තවත් දින දෙකකින් ඉළඹෙන වෙසක් ඇසල තුර පතර සප්පෝ දිනය අපට ලැබෙන ශාස්ත්‍රික වශයෙන් බුදුරජාණන් වහන්සේ කිසියම් දහමක් තේරුම් ගත්තේද සකහා ගත්තේද ඒදය බුද්ධත්වෙන් දෙමසකට පසු පස්වග තවසන් අමතා නිලවට දේශනා කරන්නට ආරම්භ කළා වූ දිනය වශයෙන් අපි සැලකුම් ලබන්නේ. ශාසනික වශයෙන් ගත් කල තවත් වැදගත් සිදුවීම් රාශියක ස්මරණීය දිනයන් මේ ඇතල පොය සමගයේදී පවතිනවා වුණත් ඒවා පිළිබඳව විස්තර කිරීම නෙවෙයි මගේ බලාපොරොත්තු අදහස වන්නේ. මේ ඇසල පුරවතස් සප්තකයේ දවසේ සිදුවන සිදුවීමයි ගැඹුරු හොයාගන්න. පාසල් අධ්‍යාපනය ලබන දහම් පාසල් අධ්‍යාපනය ලබන අය වශයෙන් මේ පිළිබඳ කිසියම් පාඩමක් දරනවා. මතකයක් තියෙනා ඉන්නවා. ඒ පාඩම හෝ මතකයේ ප්‍රමාණවත් වෙන්නේ දැනුමට පමණයි. එසේ නම් විභාගයකට පිළිතුරු දෙන්න සඳහා පමණයි. නමුත් මෙය ඉන්දහාගිය සිදුවීමක්. ඉතහා අර්ථකථනයක් සපයන්න තෝරන සිදුවීමක්. අනේයි මගේ ඉලක්කය වන්නේ ඒ සඳහා මට කිසිදු විටක කාලයම බාධාවක් වන්නේ නැහැ. ඒ දෙකකින් හෝ තුනකින් හෝ විකට කරන එකට සම්බන්ධ කරන අරු දේශනා කීපයක් මගින් හෝ මාය පැහැදිලිව විග්‍රහ කරන්නයි කල්පනා කරන්නේ. මතක් කරගන්න, වෙසක් තුරපස උස්සක් බොහෝදා උදෑසන සම්බුද්ධත්වය සාක්ෂාත් කරගෙන කරගන්නවා අපේ තිරෝගුරු බුදුරජාණන් වහන්සේ. ඊළඟට අපි දකිනවා උන්වහන්සේගේ සත් සතිය. ඒ අපි පාඩම් කරගත්ත විදිහට ගත්තාම සති හතක නැත්නම් දින 49 කාලයක් ගත වෙනකොට වෙසක් ඉවරලා පසුමක් දිනහත ඇතුළත උන්වහන්සේ ආගමනින් වැඩි දුරක තමයි එහෙමනම් සුද්ධගයාව සහ බරණස ඉකතනාරාමයේ කියන මේ පරතරේ තියෙනත උන්වහන්සේ පොන්සා යාමට විශේෂිත හේතුව වූයේ උන්වහන්සේ සමග අවුරුදු 6 කාලයක් සමීපව ඇසුරු කොට උන්වහන්සේගේ ගති ලක්ෂණ චරිත ලක්ෂණ පිළිබඳ මන අවබෝධයක් ඇති වෙ සිටි සමීන්ද ක්‍රමයන් පිරිස වූ නිසා ඒ හිමිදිරි උදෑසන පස්වග මහණන්සයා වඩින බුදුරජාණන් වහන්සේ දකින පස්වග මහණුන්ගේ අතර ඇතිවන සංවාදය බස්සා තිබෙනවාද මෙතනට අදාළ නුනත් ඒත් යම් කිසි පණවිඩයක් සපයන්න තිබෙන නිසා තමයි මාය ගන්න ගන්නේ. උන් කියන්න ගත්තේ සම්ම ශ්‍රමණ බෞද්ධයා බුදු වෙන අදහස අපහැරලා දාලා ශරීරය කැත දීලා ලස්සන කරන අපි හම් වෙන්න ආයෙත් එනවා. අපි පෙර ගමන් නොයමු. අසුන් නොපනවනු පාදෝනේ නොකරමු කියලා කතා කරගත්තයි කියලා තියෙන්නේ. සමාන අත්තාවේ ආමන්ත්‍රණයක් පමණයි ලැබුණේ අවශ්‍යෝ කියන එක. දැන් මෙතන මට තියෙන පිළි කරන්න තියෙන රහස මේක තමයි. කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ මේ කුමාරයා උපන් නැකත බලලා ඔහු අනිවාර්යෙන්ම ඒකාන්තයෙන්ම බුදු වෙනවායි කියලා කියන්න තරම් අනාවැකි දැනගෙන හිටපු කෙනෙක්. උන්වහන්සේගේ අවංක භාවය පිළිබඳව අවුරුදු 6ක කාලයක් සමීපව ඉඳලා පරේක්ෂණ කියන්නේ විශේෂ පරේක්ෂණයක් දැකපු කෙනෙක්. ඉබඳු කෙනෙකුට තමා ඉදිරියට වඩින්නේ බුදු උතුමෙක් කියලා දැක ගන්නට මේ මාසෙට හැකියාව තිබුණේ නැහැ. එයින් අපට එළි වෙන කාරණේ තමයි කිනුගේ අධ්‍යාත්මිකයේ සාමාන්‍යයෙන් දකින්න බෑ කියන එක. මෙන්න මේ තත්ත්වයන් සලකා බලනකොට ඉතන සඳහන් වෙන තව කරුණක් තියෙනවා. බුදුන් වහන්සේ ආවුසෝ ආදෙන් තමාව අමතන්න දෙපයි කියලා මේ පස්සක ප්‍රසන්තව අදාළ තමා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙනයි පැමිණ සිටින්නේ කියන මේ වචනේ කිවට පිළිගත්තේ නැහැ. එතන මෙතනදී උන්වහන්සේට ඉදිරිපත් කරන්න සාක්ෂියක් තමා සමග පුරා සයවසනක් දුෂ්කරක්‍රියාත යුගයේ සිහිපත් කරමින් ඒ යුගය තුළ ඔබට මා කිසිම දවසක බොරුවක් පංචාවක් කරලා තියෙනවද කියලා විශ්වාස කරනවා. පොඩ්ඩක්ලිතුනේ නැහැ කියන එකයි. එසේනම් මා කියන දේ විශ්වාස කරන්න කියලා උන්වහන්සේට විශ්වාසයක් ඇති කරන්න හැකියාවක් තිබුණා. ඉන් පෙරදී සිදුවන සිදුවීමක් තියෙනවා. පෙර ගමන් නොයා ඉන්න බැරි වුණා. අසුන් පනවන්න නැතුව ඉන්න බැරි වුණා. සාධෝණය කරන්න නැතුව ඉන්න බැරි වුණා මේ සියලු දේවලුත් කළා. එහෙනම් මේ විශ්වාසය ඇතිකලේ අර ඒකට ඇසුරු කිරීම තුළ එහෙම දෙයක් එදා විහිළුවක් හිතුවන්ටත් කරලා තිබුණ නැති නිසා මේ කියන කතාවේ පිළිබඳව කිසියම් ආකාරයක හැඟීමක් ඇති කරගන්න කියලා කරනවා. ඒ තමයි අපේ අනුස්මරණීය විනය පංචවග්ගය අභික්ඛුවා මන්තේසි මේ ඉස්පතරේ නිගදායේ බුදුරජාණන් වහන්සේ තමන් සමග කලක් ඇතුළු කළා වූ තමන් සමීප වූ පිරිස අමතා කිසියම් මංගල නාදයක් ලෝකේ ඒකාලුක්තේ ඒකාලෝක කරන්න සමත් වුණා වූ නාදයක් ප්‍රකාශ කිරීම ආරම්භ කරන්නට පටන් ගත්තා. ඊට අදාළ දේශනය කිරීමේ අවසානයේදී සිදුනා වූ සිද්ධිය ඇතුළත් පාඨය තමයි ධර්ම දේශනාවේ මාතෘකා පාඨය වශයෙන් මාගත්තේ. අපි පැහැදිලි කරලා ඒක වෙන්නේ සිදුවෙන්න ඕන කොහොමද කියන එක සවිස්තරව සොයා බලමු. ඉමස්මින් චතන වේයාකරණස්මින් වඤ්ඤමානි එතෙක්ලායේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා ටික දේශනා කලයින් පසුව නිකන් නෙමෙයි යා වේයාකරණස්මි. මේ වේයාකරණස්මින් කියන වචනයට සමහර විට පරිවර්තන ව්‍යාකරණ ස්වභාවයෙන් වදාළ විට කියලා තිබුණා තියෙනවා. අපි දන්නේ නිරුදු නිරවුල් අර්ථය ගම් වෙනවා කියලා. නම් කිසි කතාවක තියෙනවා ශාස්ත්‍රීය බවක් සහ අශාස්ත්‍රීය බවක්. ශාස්ත්‍රීය පරිශ්‍රණය කරපු නැති කෙනෙක් කියන කතාව අශාස්ත්‍රීයයි. නමුත් ඒ පිළිබඳ මනෙන් කරුණ හොයාගලුව කෙනෙක් ඉදිරිපත් කරන කාරණා ශාස්ත්‍රීයයි. එනම් මෙතන මේ ව්‍යාකරණස්මින් කියලා කියන්නේ ශාස්ත්‍රීය ස්වභාවයෙන් මේ කරුණ ඉදිරිපත් කළාට පස්සේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ තවසාන විරජං රජස් නැති වෙන විත මලං ක්‍රිස් මල ප්‍රහාණය වෙන ධම්ම චක්කුම් උදපාදි ඔබට ධම්ම චක්කුම් ගෙවත් ධම් ඇසක් පහළ මෙන්න මේ තමයි මේ බුදු සමය පවතින අනුශාසනා පිළහර. පිළහර තුනක් ගැන මා මීට පෙර ධර්ම දේශනා කරලා ඇති. ආදේශනා ඉදු ඒවා වෙන ආගම්වල වෙනත් අය ළඟ තිබුණ දේවල් බැවින් බුදුන් වහන්සේ අගේ කළේ නැහැ. උන්වහන්සේගේ ප්‍රතිහාරයේ අනුශාසනා පළහරයි කියලා. උන්වහන්සේගේ අනුශාසනාවේ පළවෙනි ප්‍රතිහාරය තමයි කොණ්ඩඤ්ඤ තවුසාට ධම්ම සප්පාල වීම. ඒ ධම් ඇසද තමයි එතුමන්ට පෙනුනේ යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. සදහවත් බෞද්ධ පින්වතුනි, එදා අද අනාගතයේ කියලා වෙනසක් නැහැ. මේ ශාස්ත්‍රීයදී ඔබට අද කාගේ හෝ කල්යාණ මිත්‍ර සේවනයකින් තේරුම් ගන්නට පුළුවනි නම් ඔබට කොණ්ඩඤ්ඤ තවුසාට වූදේ ධම්මස පහළ වීම සහ ඉන් පසු අර යම් කිංචි සමුදය ධම්මං සබ්දන්තං නිරෝධම්මං කියන මේ වැටහීම ලැබෙන්නට පුළුවන්. අපි ඒ ඉන්ද්‍රියෙදි පැහැදිලි කරනවා. ඉතා හෙමින් ඉතා මැනවින් පැහැදිලි කරන්න කල්පනා කරනවා. තව ඊට මත්තෙන් තව පැහැදිලි කළ යුතු වැදගත් කරුණු කීපයක් තියෙනවා. මේ පස්වක තවුසන් අමතු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තේරුම් ගත්ත කරුණු පැහැදිලි කරන්නට මත්තෙන් සමාජයේ පැවති කාරණා දෙකක් පිළිබඳව වචනයක් දීලා තියෙනවා. නමුත් මේ වචනය සවිස්තර නැහැ. ඒ නිසා අපිත් ඒක තනි වචනයකට අරගෙන විභාගයට ලියනවා ඇරුණාම එතන මෙහා කෙහි පවතින අන්තවාදී බව තේරුම් ගන්න. දේමේ නික්ඛවේ අන්තා සම්බජිතේන නසේවිතබ්බා. අනිනි සැවිද්දන් විසින් සෙවනේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. සෙවනේ නොකළ යුතු අන්ත දෙකක්. එනම් මේ අන්ත දෙක පිළිබඳ උන්වහන්සේ ඔවුන්ට මනා පැහැදිලි කිරීමක් කරන්නට ඇති එතන වචනින් තිබුණාට. පැහැදිලි කරලා තමයි උන්වහන්සේ වදාරන්නේ උබෝ අන්තේ අනුත ධම්ම. මේ අන්ත දෙකට එළඹෙන්නේ නැතුව ඊට අතරින් පිහිටි මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා. මමත් ඉගෙන ගන්න කාලේ, දරුවන්ට උගන්වන කාලේ, ඔබට සරල අර්ථයක් සමාජයට දුන්නා. වෙනුත් මට ඕන නම් ඒ වචනේ කියන්න පුළුවන්. ඒ අන්ත දෙක කොහොමද පැහැදිලි කරන්නේ? බුදුපියාණන් වහන්සේ කාමසුකල්ලි කාම යෝගේ එක අත්හලිතු අන්තයක්. හීනවුත් ග්‍රාම්‍යවුත් බුදුජනයන් විසින් ප්‍රයෝජනය කරන්නාවුත් අනාර්යවුත් අනර්ථ සහිතවුත් අන්තයක්. හීනෝ ධම්මෝ පුතුජනිකෝ කියන කොටස නැතිව අත්තකල මතානියෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා දේශනා කරනවා. එයා දුක් සහගතයි. එයා අනාර්යයි සහ අනර්ථ සහගතයි කියලා. ඒක දෙවෙනොට පැහැදිලි කරන්නේ. මා මේක දැන් අද වෙනස් කරනවා. මම පළවෙනි පැහැදිලි කරනවා අනරියෝ අනත්ත සංහිතෝ කියව මේ අත්තකල මතානියෝගයේ පිළිබඳ අපේ දැන් අත්තකිල මතාන යෝගිය කිව්වම සිංහලට වචනයක් යොදා ගන්නවා ශරීරයට බුද්ධිම කියලා. මේ අත්තකිල මතාන යෝගිය විග්‍රහවන්නේ නැහැ. එනිසා මේ වචනවල අර්ථය ගැඹුරට අරගෙන ඒක පැහැදිලි කරගන්න එක. බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙතට ගොස් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන තුරු ඉදා භාරතේ නිවල් දොරල් අතහැර වනාන්තරගත වී යම් යම් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් සත්‍ය ගවේෂණය කළාද යම්මයි. බුද්ධ කෝලාහලයේ කියන්නේ ඒකයි. විවිධ ප්‍රත්‍ය අනුගමනය කරමින් බුදු වෙන්ට තොරල් ලැබු පිටසක් කියයි. ආන්නේ තෝන් අනුගමනය කළ සියලුම ප්‍රතිපදාවන් තමයි අත්තකිල මතාන යෝගී කියලා කියන්නේ. අපට ඉදා අත්තකිල මතාන යෝගීන් ගැන කතා කරන පමණින් අර්ථයක් සිදුවන්නේ නැහැ. අද වටහා ගන්නේ නැතුව සත්‍ය ගවේෂණයේ යෙදෙන අත්තකිල මතාන යෝගීන් කොච්චර ඉන්නවද? උන් අත්තකිල මතාන යෝගීන් බව පැහැදිලි කර දෙන එකක් අපේ යුතුකම. අත්තකිල මත කියන්නේ මොකක්ද? අත්ත කියන්නේ තමයි තාත්මයට. ක්‍රමත කියලා කියන්නේ තවනවා කියන එක. එතකොට තමන්ට තමන් පැවිීමේ යෝගය තමයි අත්ත පිළිමසාන යෝගය කියලා. තමන් තවනවා කියන්නේ මේ ශරීරයට ලැබ දෙනවට නෙවෙයි. ශරීරය තමන් කියලා ගන්න අයත් ඉන්නවා. නමුත් මේ අධ්‍යාත්ම ගමනේ මේ ශරීරය නොවේ තමන් බවට පත් වෙනවා. තමා යන අප විසින් හදාගත්තා වූ මුලා වූ ආයතනයක්. මේ ආයතනය අපි රත් කිරීම සඳහා ඒ ආයතනය සියුම් කිරීම. ඒ මුලාව හොයාගත නොහැකි ආකාරයට සැනවීමේ ප්‍රතිපදාවක් තමයි අත්තකිල මතාන යෝගය කියලා. ක්‍රමත කියන වචනේ වර්තමාන සමාජයේ භාවිතායන සමහර බෙහෙත් වැඩීම තුළ සමහර ශරීරයේ පවතින සම අසමතුලිතතාවයන් තුළ ප්‍රාන්ත ගතිය වෙන පැතිරෙන කොටස් කාටේ කියලා. මේ වනාන්තරගත වූ අය මොකද කළේ? එකක් දෙකක් අපි විසඳා බලමු ඉස්සරහට. පංචතාපයේ කළ එකක් තියෙනවා. ගලක් උඩ හතර පැත්තෙන් ගිනිගොඩවල් හතරක් කරාදෙන කුඩින් අගු වැටෙන් දැරලා මේ සියලුම කැරීම් ශරීරයට දෙන එක. ඒ එකක් විතරයි. ඒකට නම් එතන ශරීරයට තමයි අපි විලන්නේ. තාත්තා වාඩි වෙලා ඉඳගෙන නැගිටින් නැතිව ලැබෙන දෙයක් එතෙන්ට ලැබෙන දෙයක් විතරක් ආහාරයට අරගන්නේ. සමහර නෙල්ලි වැනි මේ ටිකක් විතරක් කමයි. සිදුහත් ආපරත වාගේ දුෂ්කරගේ දෙත්තන පවත්ත පළගෝජී කියල තාත්තරට වැටන දෙයක් විතරක් කරනවා. ඒ රෝකෙහි මුල් තමන්ගේ සිරුර හරහා අකුල් හරහා යනතුරු එහෙම හිටියයි කියන අය ඉන්නවා. අධ්‍යාත්මික විමුක්තිය මේ දේවල් වලින් ලබන්නට පුළුවන්නේ කියලා විශ්වාස කරගෙන ඒ සඳහා මැදුම් පිළිවෙත නැමති ධර්මයේ භාවිතා නොකර කිසියම් කෙනෙක් මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයිද ඒ සියල්ල අයත්වන්නේ අත්තකිල මතාන යෝගීට. මේ දේශනා කරන දේශකින් වහන්සේ බෞද්ධ පවුලක උපන් කෙනෙක් පස්සේ තුරුණුවේදී පැවිද්දටපත් වෙලා ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැතිව පුරාවෘදු හතක් දුෂ්කරක්‍රියා කරලා තියෙනවා. ධර්මයේ නැතිව භාවනා කරන්න මහන්සි වෙලා කරලා තියෙනවා. ඒ නිසා මේ කියන්නේ කඩපාඩම් විතරක් නෙවෙයි. ඒ මම ගිය නිසා තමයි අපිට ඒ අරුතාඩුව තෝරාගෙන නිරුල් වෙන්න පුළුවන් වුනේ. නමුත් වත්මන් සමාජයට කියන්න තියෙන කාරණේ බුදුන් වහන්සේ නිරුල් මඟ දේශනා කළා ඔබ එහෙම වටහාගෙන යන්න. උන්වහන්සේ කළ පරිශන සියල්ල අපි කරන්න අවශ්‍ය නැහැ. මේ සැනසීම සඳහා. ඒකම විග්‍රහ කරන්න ඕන. උන්වහන්සේගේ ජීවිතේ ඒ හය අවුරුදු කාලේ මොකද කරලා තිබුණේ? වෙනත් දුෂ්කර ප්‍රතිපදා අනුගමනය කළපු ශාස්ත්‍රවරේ නොගිය තරම් දුරකට ගෙවත් කලෑපයක් පළඳ දවස් හතක් ගත කරලා නැගිටින්න බැරි බඩාතලවම කොඳුයට අතුරු ඇවිල්ලා තියෙනවා. මලපා කරන්න ගියාම සීමුද්‍යාවි වැටෙන තෙක්. ලින්ගඩියක තියෙන වතර ටිකක් වගේ ඇස ගැඹුරට ගිලිලා පෙනෙන තෙක්. මේ ශරීරයේ වද වේදනා වෙහෙස කරන ප්‍රතිපදාවන් උන්වහන්සේ අනුගමනය කරලා අන්නල්ටේ රාගොස් දෙන්නු දෙ තමයි මේවා කරලා වැඩක් වෙන්නේ නැහැ කියන්නේ. තේරුම් ගන්න. එයි එකින් දෙන්නු දෙ. නුඹලා තේහා මම මේ දේවල් කරලා තියෙනවා කියලා උන්වහන්සේට කියන්න තරම් ශක්තියක් තියෙනවා. වෙනත් කෙනෙක් කැවිලි නුඹ මේ ප්‍රතිපදාව අනුගමනය කරේ නැහැ. ඔබ කොහොමද බුදුනේ කියලා හෙවත් එහෙම කියන්නේ ඉතුරු කරලා තිබුණේ නැහැ. ඒ සියල්ල කරලා පෙන්නලා. එතකොට මේ ධර්මයේ නම් මොදේ තේරුම් නොගෙන තම තමන්ට හිතන මතන හිතුවක්කාරී දේවල් කළ තමනින් අධ්‍යාත්මික ගවේෂණයක් වෙන්නේ නැහැ, ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අර්ථ කියන මතාන යෝගයේ කියන එක අනාර්ය අනර්ථ සහිත කියන වචනකින් පෙන්නලා තිබෙනවා. ඒක අනාර්යයි නේද? මේ ආර්ය ප්‍රතිපදාව ආර්ය ස්ථානික වාග්ය. මේ ආර්ය ප්‍රති අනාර්ය ප්‍රතිපදාවේ තව ටිකක් අපිට විස්තර කියන්න වෙනවා. ඒකේ ලැබෙන දේවල් තියෙනවානේ. මාර්ගඵලලාභීත්ව ලැබුණාට නිකලස් වීමේ මඟ ආරම්භ නොවුණාට කෙලෙස් සැඟලෙන චිත්ත සම්සුන් බව දැනෙන තම ගුහ ජීවිතයේ ගත කරාට වඩා යම් යම් දැක්මවල් ඇතිවීමක් සිදු වෙනවා. මේ සියල්ල උන්ට ලැබෙන දේවල් වශයෙන් පළකපහම වුන් ඒවත් තවත් අහංකාරයෙන් තත්ක තිබෙනවා. යමක් ලැබිලා කියන්නත් සිදු තියෙනවා. වර්තමානයේ යම් යම් සත්‍ය ගවේෂණයේ යෙදුනයි කියන අය කළ ප්‍රකාශයන් තුළ පවා තියෙනවා. සිතට ලැබුණ පුංචි සමාධියක් තුළ මට සත්‍යාවබෝධ වුණයි කියලා හිතපු අවස්ථා කීපයක්. උන්මාතක කියනවා අස්සේ මට තේරුණේ මම රැවටුනායි කියලා. මොනවාද මේ අත්කලමතාන යෝගින් බුදුරජාණන් වහන්සේ පාලන විට ප්‍රයෝගන්න තිබුණ දේවල්? ඒක කියලා දෙන්න ඕන. නැත්නම් ඒවා අපේ බුදු සමය තුළ උපදවා ගන්න දේවල් කියලා සමහර අය හිතනවා. එහෙම නැත්නම් අපි ඔක්කොටම ඒවා අනිවාර්යයි කියලා සමහර අය හිතනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පෙර පැවිදි වී දසපියක් ගතකොට ඔබ අසා තිබෙනවා නේද ගුරුන් සොයාගියයි කියලා. පාඩමින් කියාවි බුද්ධ ත්‍රාවකුත්‍ර සාලාර සාලාම මග්ගල හදීම කියලා. මොනවද උන් උපදවන් හිටියයි කියලා. ඒ ආයතන අතර නිධානය දක්වා. ඒවා ප්‍රගුණ කළ බව සහ ඔවුන්ට ඉක්මනින් ඒ දේවල් එතුමන් උන්වහන්සේ ලබා ගත් බව. අවසන අතරම කියනවා ඒවා උන්වහන්සේ සිව් නිවන් මඟ නොවේ කියලා. මොනවද එහෙනම් ඒ වන විට තිබුණේ අපි හොයා ගන්න බලන්න. එතකොට විද්ධ චක්කුලියස තිබුණා. අදමුණ්ඩ නිබ්බසෝත දිව කන තිබුණා. ඇතැමුන්ට පරචිත්ත විජාන අන්නයන්ගේ සිද්ධන්නා නුවණ තිබුණා. ඇතැමුන්ට සුද්ධී නිවාසානස් විජාන පෙර ජීවිතය දකින්න පුළුවන් නුවණ තිබුණා. පංච අභිඥා අට සමාපatti කියලා කතා කරන මේ සියල්ල එදා උපදවාගත් අය අතර හිටියා. ජාතක පොත පරිහරණය කරලා බලන්න. සියලු සැප සම්පත් හැර වනාන්තරගතවන රජවරු හෝ තාපසවරු හෝ කසින වඩා රූපී අරූපී ධ්‍යාන උපදවාගෙන මරණින් මතු බබලුව ඉපදුනා කියලා නෙමෙයිද තියෙන්නේ. එනමින් මදුන් පිළිවෙතින් නොයා යන අධ්‍යාත්මික ගවේෂණ ප්‍රතිඵලය තමයි මේ ජාතක පොත තුළ අවධාරණය කරලා තියෙන්නේ. උන්වහන්සේට පෙර මේ සත්‍ය ගවේෂණය කරවුවයි මේ සියල්ල හොයාගෙන තිබුණා. ඔවුන්ට ඒවන් ප්‍රතිඵල ලබන්න තිබුණා. මෙහිදී ඒ යුදු පලිහර පාලා යම්නම් ප්‍රයෝජන ලබන්න පුළුවන් කමක් තිබුණා. ඒ උපදවා ධානයේ කාල පාදක කොටගෙන යම් යම් හැකියාවල් පෙන්වන්න පුළුවන් කමක් තිබුණා. ධානයේ කාල ක්‍රියාකළු අදාළ බබලුව ඉදදී ඒ ධාන ශක්තිය පිරිහි යනතුරු සිට නැවත හීන ප්‍රතිසන්දියට දෙන්න පුළුවන් කමක් තිබුණා. ඒ කියන්නේ කුමක්ද? රූපී ධානයේ අරූපාවචර ධාන දීර්ඝකාලීන වුණත් සදාකාලීන නෑ. දිගුකාලීන සැනසුමක් එහි තිබුණා වුණත් එහි ඉන්නා වූ මම අන්නේක තමයි අත්ත කියලා මට අනු කියලා කියන්නේ. එහි මම සැඟව සිටින බව ඔවුන්ට තනිව වටහා ගන්න පුළුවන් කමක් නැහැ. බුදුන් වහන්සේ පහළ වෙනට පෙර එවද දේවල් උපදවා ගත්තා නම් ඒ මිය ගියා ඒ තැන්වල උපදින්න. අදිදේවත් කාල දේවල සිදුවත් කුමරුගේ දේපා තමන්ගේ නලලේ පැදුනේ ඇයි කියලා හොයලා බලලා සිනාසුනේ ඇයි ඇඬුවේ ඇයි කියන එක බසාත් වෙනවනේ. මේ දේ සොයා ගන්නා බැවින් සිනාසුන බව සහ එම පිළිසරණ ලබන්ට පෙර එතුමන් මේ යන බැවින් එතුමන්ට මේ බුදුරයාගේ දැක්මම නොදැකරන්නේ සැහැඳු බව. මේ මහා බල සම්පන්න බව තුළ පවා තියෙන්නේ අන්තිමට සසරේ අතරමං වීමක් නේද? මේ අත්ති කියලා මතාන යෝගය කියලා කියන්නේ සසර දුක්ඛෙන් මිදීමට මහන්සි වෙන මිනිසුන්ට මායාව විසින් එළන ලද බොරු වලවල් ගුණ. මායාව විසින් සකස් කරන ලද බොරු වලවල් ගුණකින් යුක්ත පාර. හැබැයි බොරු වලවල් නැතිනම් කවදාවත් බොරු වලක් බව දන්නව නම් නැතින්නේ. රූපින් සබ්දයෙන් ලබන ආස්වාදයට වඩා සිත සම්පූර්ණවම ලැබෙන ආස්වාදය දීර්ඝකාලීනයි. ඒක තේයයිද ප්‍රයෝජනවත්. තවයාට එහා තවටික සමාධිගත වුණොත් ඒක ඊට වඩා සැනසෙල්ලායකයි. ඒ මොහොතේ. ඒකකට මට යමක් ලැබිලා කියලා හිතනවා. තව අන්නයිගේ සිත් කියන්න පුළුවන් වුණොත්. පෙර දේවල් දකින්න පුළුවන් නොනක් ආවොත්. ආ මට දැන් මෙහෙම වේවනක් පිටිලා තියෙන්නේ කියලා. එයා ඒකින් අහංකාර වෙනවා. මේ විදිහට මේ අපි පිළිබඳව පරිශ්‍රණයේදී බුද්ධාංශගනේ ආරේ පරිශ්‍රණයේදී එලිකරපු රහස් ටිකක් තියෙනවා. අපේ සිතට කිසි විටක අරමුණක් නැතුව ඉන්නට බෑ. අපි ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් අරමුණ ගන්නවා. ඒක පැහැදිලි කරන්නේ කප්පි කාමස කල්ලි කාණ යෝගය ඇති. එහෙම නැතිනම් අපි නිදා ගන්නවා. නැත්නම් කල්පනාවට වැටෙනවා. ඒක කල්පනායෙන් විතරම අපට අරමුණක් දෙනවා. මේව තමයි නිින්ද කියලා කියන්නේ පස්දොර වැටෙනකොට තනෝදාරයට එකතු කරපු දේවල් එකින් එක සිතුවිල්ලෙන් පහළ වෙනවා. මෙතක කීන පේනවා කියලා කියනවා. මේන් තේරුම් ගන්න ඕන දේ මේ සිතට යමක් නැතිව ඉන්නට බෑ. වෙන්නේ සිතට එන දේවල් එන්නට නොදී වෙනත් මොකක් හරි අරමුණක් වෙන විශේෂයෙන් සිතට අරගෙන අපේ පුතනම් කියන්නේ සමසසලිස් කර්මස්ථාන කියලා. ඒකට බෞද්ධ භාවනාතර ලේබල් එකකුත් තරවලා තියෙනවා. ඔච්චර දුර සාධාරණද මම දන්නේ. බුදු පියාණන් වහන්සේ පාලවෙන්ට පෙර දෙන්න මේ අය අනුගමනය කළා වූ මේ රූක්ෂ ප්‍රතිපදාවල තමයි මේ අසින තිබුණේ. අසින වඩා පඨවි ආපෝ තේජෝ වායු ආලෝක ආදී කොට ඇති මේ තමන් විසින් යම්සේ අරමුණක් හදාගෙන ඒ නිරන්තරයෙන් හිත සූර් කරා. එතකොට අර සිතට යමක් එන්න තියෙන ස්වාභාවික ඉඩකඩ නවත්තා වෙනත් දෙයක් බලෙන් සිතට උපදවාගෙන සිතේට හුරු කිරීමයි මේ කරන්නේ. දැන් එතකොට සිත සම්පූර්ණයෙන්ම මේ අරමුණ බවට පත් වෙනවා ඉස්සරහට. වෙනත් දේවල් නැතුව. එතකොට අර විවිධ අරමුණු නිසා සිතට ඇති වෙන ලෝභී දෝෂී මොහි හැඟීම් එන්නේ නැති වෙනකොට එතන තියෙනවා සැනසීම. මෙන්න මේ සැනසීමට ලොල් වෙන බුද්ධලයා මේක තමන් ලද විමුක්තියක් විදිහට රැවටෙනවා. එතකොට අපි විසින් අපි කැමති පැත්තකට ෆික්ෂේප කරනකොට ඒක පරියාපත කියලා මාරයා ඊට වඩා හොඳ එකක් හදලා දීලා බොරුවලක් හදලා දෙනවා. මේ පංචකාම අරමුණු යටපත් කරගෙන අත්කල මතානියෝගී ගියායට මේ සිත යටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර ඉහත සඳහන් දිවස දිවසන පරිචිත්‍ර දාන আদি මේ සියල්ල එකින් එක එකේ කාට ලබා දුන්නේ. හැම දිනකටම හැමදේම ලැබුණෙත් නැහැ. ඉතල ලබන්නත් බෑ. සිතට වදදී සිතේ හැඟීම් යටපත් කරන තරමට පැවතීම සඳහා යමක් ලැබෙන්න පුළුවන්. ඒක එදා උදාහරණයකින් කරොත් මම අද උදාහරණයකින් දෙන්නම්. බුදුන් වහන්සේගේ ඉතම් මේ ගාථාව තියෙන්නේ යථාපි මූලයේ අනුපද්දවේ දැල්වේ කියලා. මුලක උපද්දව නැති තාක්කල් කඩ කොච්චර කැපුවත් මුල මුල් දාන ආතෝ ලියනවා කියලා තියෙනවා. බලන්නකෝ ඔබේ ගමේ තියෙන කුරුඳු වැනි එහෙම නැත්නම් කහට වැනි දහස් කපල දාන. ගහන ඇති වුණාට ආයෙත් මුලින් ලියනවා නේද. බලන්නකෝ ඔය රජරට ප්‍රදේශ වල නැත්නම් යම් තැන්වල තියෙනවා ප්‍රණ වර්ගයක් කිලුක් කියලා. මේකේ පොළොව යට තියෙන්නේ අලේ කොටස. කොට කොටස මර්ධනය කරන් හිතාගෙනද ගිනි දානවා මේ. පිටු දාලා පුච්චනවා වෙන්නට පුළුවන්. එතකොට ඒ කොටස අපි මර්ධනයක් කළා උදින්. හැබැයි මුල ගැලෙන්නේ. ඊළඟ රහි කාලේට මොකද වෙන්නේ කියලා ඔබ මේ දේ කරලා තියෙනවා නම් දැකලා තියෙනවා. මම දැකලා තියෙනසයි කියන්නේ. මම කරලා තියෙනසයි සමහරට කියන්නේ. අර පුච්චක කොටසේ නැතුව යනවා. ඉතිහාසෙත් කොටසෙන් යටින් ඇවිදින් ආපහුමත් වෙනවා. අර පැලවීමේ ශක්තිය තියෙන තාත්තල් උඩින් බාධා කළාට වෙනස් වෙනකින් මතුවීමට ධර්ම උත්සාහයක තියෙනවා. මෙන්න මේ සසර ගමනේ ඇවිදින සත්‍යයක් තෘෂ්ණා මූලයේ වටහාගත්තේ නැතුවම මොකක් කරේකින් බලෙන් තෘෂ්ණාව යටපත් කළාට වෙනස් පැත්තකින් මේක මතුවෙනවා ඒක තෘෂ්ණා බව දන්නේ නැහැ. මෙන්න මෙහෙම අරමුණු යටපත් කිරීමේ ප්‍රතිඵලය තමයි මේ දිවස දිවකන පරිචිත්‍ර ඥානයේ තුබ්බේ ඥානයේ ආදී කොට ඇති ආසවක්ඛේ ඥානයේ හැර ඉතුරු සියලුම දේවල්. ඒ ඉතුරු සියලුම දේවල් එදා සිටියේ අනාන්තරගත වුණ අය උපදවා ගත්තා. තේරුම් ගන්න මේ කාරණාව. එතකොට එහෙනම් මේ ධර්මයක් තේරුම් ගැනීමකින් තරව ධර්මයේ භාවිතාවකින් තරව වනාන්තරගත වී බාහිර සමාජයෙන් වෙන්නේ කෙලෙසුන් යටපත් කරගෙන නිවරණ යටපත් කරනවා කියලා පෙන්වන්නේ. යටපත් කරලා උපදවා ගන්න දේවල් වලට සමාධි කියලා වචනයක් යොදනවා. නමුත් ඒක සම්මා සමාධි නොවේ. සමාධි කියන්නේ ඒකත් බව කියන්නේ. මේවායේ ස්වභාවය තමයි ඉදිරියටම සුළුයි. මේ උපදවා ගන්න ඕනෑම දෙයක් ආයතනයක් එහෙමද නැති වෙනවා. ඒ නැති වුණාම අත්තරක විවිච්ච ආසාදේ නැති කෙනේ දුක විඳින්නත් සිද්ධ වෙනවා. උදාහරණක් තෝරන්නම් තියෙනවා. ඔය ඉබදු ඉල්බින් ඇහැගේ පෞස්තරෝ නැසු කරපු රජවරු පෙරව කතන්දර තියෙනවා. ඔවුන් රජමාලිගාවට දානට වැඩම කරලා දානේ දරඳපු කතන්දර තියෙනවා. විනාක් රජතුමා යුද්ධයට ගොස් රජ විසුගුණ වහන්සේට මේ සාදස්තුමාට ආහාර පිළිගන්නේ වගේ පවරා මේ කතාවක් තියෙනවා. එතුමන් එරුදීන් අඳුළු තලයට පැමිණි වග සඳහන් කරනවා. සුන්ද පැනින්නා දූල් සලුවක් පැරදට සිටි දේවිය මේ සබ්දය අසා නැගිටින්නකොට ඒ දූල් සලුව ඉවත් වීමෙන් මේ තාපසවරයා නාරි දේහය දැක නාරි දේහ සුන්දරත්වයක් දැක තමන් උපදාගෙන තිබුණ ධානයේ පිරිහි ධානයේ ආහාර පරගෙන පයින් ගිය කතාවක් තියෙනවා. යටපත් කිරීමේ හානිය තේරුම් ගන්න. යටපත් කිරීම තුළ තේරුම් අරගැනීම නෙවෙයි තියෙන්නේ. බලෙන් යටපත් කිරීම. ආතෝ හේතු යදුනත් එහෙම උපදාගත්ත ධානයේ වෙනුවට අර යටපත් කරකට මතුවෙනවා. ඒ නිසා අත්කලමතාන යෝගය කියලා කියන්නේම තදංග සහ සමුච්ඡේද. තදංග කියන වචනේ තේරුම තදංග සහ විස්කම්බන සමුච්ඡේද කියන වචනේ වාරුණා. පස්සේ භාවිතා කරන පිටක තිස්සුනේ සමුච්ඡේද කියලා කියන්නේ. තදංග. යටකර. ටික විනාඩියක් ටික දවසකට ටික වෙලාවකට අපේ බෞද්ධ පින්නතුන් දානාදී කටයුතු කරද්දී වෙනදා ලෝභ දේශ මොහ තිබුණාට ඒ මොහොතේ ඔක්කොම යට කරලා බොහොම සද්ධාවන්ත පරිත්‍යාගස් කියනවා. ඊට පස්සේ තමයි වෙන්න ගන්නවා. යටපත් කිරීමේ ස්වභාවය තමයි අක්‍රීම. ඔකට දෙන උදාහරණය තමයි වාතයේ තිර වූ ඉස්කල ගෙඩියක් අතරටත් තරවලා ජලයේ ඔබලා තියාගෙන ඉන්න පුළුවන් අල්ලන් ඉන්නතුරු විතරයි. ඒ උල්ට ඇති කරන උදුකුරු පීනනයක් තියෙනවා. ඒ නිසා අපහැරපු ගමන් ආපහු දෙනවා. මේ යටපත් කරගෙන ඉන්න අන්න එහෙම එකක්. Taman බලෙන් යට කරගෙන ඉන්න තුරු විතරයි වෙනස් කාරණයක් විතර ධානයේ පරිලහ හිතෙන් වැටෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අදාළ මැදුම් පිළිවෙත ආරම්භ වුණාම වැටෙන තැන්නේ මතක තියාගන්න. වැටෙන්නේම ඔය කෘතිම දේවල් හදාගන්න කියලා. මේ පියරෙන් පියර ඉදිරියට විනා වැටෙන තැන්නේ නෑනේ. ඒ නිසා තමයි මේ කතාවල පෙන්වන්නේ ඥානයන් පිරිහිනා පිරිහුණයි කියලා. පිරිහුණ දේවල්. දැන් බලන්න. යම්තා පිරිසක් එදා හිටියානම් යම් යම් දේවල් උපදවාගෙන හිටියානම් ඒක තුළ යම් යම් ප්‍රතිහාරයන් පෑවානම් අනුශාසනා පෙළහර හැර මේ සියල්ල ධර්මයෙන් තොරව සත්‍ය සොයා ගිය විවිධ පුද්ගලයන් විසින් ප්‍රා ගන්නා ලැබූ බුදුන් වහන්සේ විසින් නොදෙසූ දහම් ගණේට අයත් උන්වහන්සේ අදාළ නැහැ කියලා පෙන්නපු කොටස්. නමුත් අවාසනාවක් තියෙනවා. මේක මනමින් තේරුම් ගන්නා තාක්කල් මේවා අපට අවශ්‍ය නැහැ අපේ නිවීමට කියන එක තේරුම් ගන්න නැති මේ සමාජය මේ සියල්ල උපදවාගෙන ඒ විදර්ශනාවට නඟලා තණ්හා කෙසුගේට ළඟා වෙන්නට පාරවල් හදලා පෙන්නනවා. බුදුන් වහන්සේ ඒවා පලක් ඇති මඟ නොවේ නිවන් මඟ නොවේ කියලා බැහැර කර සම්බුත් ඥාණයෙන් ඒ මඟ ගොස් අවබෝධ කරගෙන මේවල් අපි පොතට රින්වාගෙන ආයෙත් අපි ඒ ඔක්කොම අත්ත දාලගන්න යනවා එකින් එක. ජීවිත කාලේ මදි වෙනවා නේද? මෙන්න මේක තමයි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ අනම් බැහැර කරන්න කීවා නම් ඒ සර්වචිත්තා භාවය පිළිගන්න. ආයේ සත්‍යතා බලන් යන්න එපා. ඒක බැහැර කළ යුතු දෙයක්. මොනවද වත්කලමතා යෝගින් තවසන් වශයෙන් ලැබුණේ? සෝවාන් සකෘදාගාමි අනාගාමි මොකක්වත් ලැබුණද? කිසිවකට ලැබුණේ නැහැ. ඒ තිබුණ ධානයන්ගෙන් කාලත්‍යා කරපුවයි ඒ වෙයි ඉපදලා තවත් එහාට වෙලා ඉන්න ඇති බුදුරම ගෑනවා තව බුදුරු කීප දෙනෙකුත් පගෑරි. ඒ තරමට ඒ දැහන දීපු කාලින්. ඒක තමයි භාවනාවට විපාක කියලා කියන්නේ. භාවනාවේ කුසල් කියලා කියන්නේ. දාන සීල භාවනා කියන වචන තුන එකට ගත්තාම දානේත සහ සීලේත මනුස්ස ලෝකේ සහ දෙවියන් අතර ආයුර්ණ සත්වල විපාකත් ඒ ආරි සත්‍ය වටහා නොගෙන කරන භාවනාවට රූපී අරූපී බඹතල වල හම් වෙන්නේ විපාක. මේ විපාක මීටරදා සැපවත් දෙයින් මායාව විසින් ඔවුන් සසරේ රඳවා ගන්න ලැබුවා නේද? පොඩි ළමයෙකුට ලොසන්ජරයක් දීරවත් ගන්නාසේ. පොඩි ළමයා ගමනක් යන්න හදනකොට තාත්තා ඒ ගමන හොඳයි. නමුත් අම්මා මොකද කරන්නේ? යාට කැමති දෙයක් වෙන්නලා තවත් ගන්න. දරුවා රැවටුන බව දන්නේ අර රස්සේ තුමුලා වෙලා නතර වෙනවානේ. රූපී අරූපී බවතර වල ගිහිල්ලා තාවකාලික විස්රාම ලැබුවා ඒ විදිහට ඉන්න අය ඔක්කොමත් මාර්යාගේ ලොසින්ජර් වලට වැටුණායි කියලා තේරුම් ගන්න පුළුවන් කාටද? ඉතින් මට කිව්වේ මට තියෙනවායි කියේ මේ පිළිබඳව අටුවාවක් ඉදිරිපත් කරන්න. තනි වශයෙන් අටුවාවක් නෙමෙයි. සවිස්තර වார்த்தාවක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ සවිස්තර වார்த்தාවේ අතීතයේ අතහැර දමමින් වර්තමානයටත් තම ටිකක් එන්න කැමතියි. මේ බුදු සසුනට ලැබියොත් ඇවිදින අපේ ඇතැම් හිතවතුන් නැත්තම් සාමින් මන්ත්‍ර නැත්තම් පූජිතස්සේ මේ වගේම මේ බුදුරජාණන් වහන්සේ වදාළ පැදුම් පිළිවෙත නැනෙමින් තේරුම් ගන්න නැතිව අර මා කිරුවක් නොගන්නා කාලේ කතාන ප්‍රතිතමින් විවිධ ඉරියව් අනුගමනය කරමින් භාවනා කරන්න හැදුවා වගේ ධර්මයෙන් තොර භාවනා කරන්නට මහන්සි වෙන හරියට ඉන්නවා. ඒවල්ලක් තින්නවා විහාරස්ථානක් තින්නවා විශේෂයෙන් එනසුන් වලක් තින්නවා. ඔවුන් මොනවා හරි දෙයකට මහන්සි වෙනවා. නමුත් ඔවුන්ට ධර්මයේ සරණ නැතුව පුළුවන් දෙයක්. මේකේ තියෙන බාධාවක් තියෙනවා හානියක්. මේ ආවේගශීලී බව කියන එක ශක්තිය ඇතිතුරු යටපත් කළ හැකි දවසක දෙකකට තිබ කාලෙක. යකපත් කිරීම කියන එකේ තේරුම අර කලගිරිය යකතහේ වගේමනේ. ආයෙ වෙලාවක් බලන්න මතුවෙන අර්ථ වඩා ශක්තිමත්. ඒකත් නෙමෙයි මේ බලින් යකපත් කරන්න යාම තුළ ශරීරයේ ස්නායු ශක්තිය දුර්වල වෙලා නැති ලෙඩ වකම් ගන්නවා. ඒ සමහර ඒවගේ දේවල් කරන්න යන අයට විවිධ ලෙඩ හැදෙන්නේ ඒ නිසා. ඒ යකපත් කරන්න හදනකොට ලෙඩක් විදිහට මතුවෙන්නේ ඒ මායාවෙන් ලෙඩක් තමයි. මා අසන දේ මේයි. අලංකාර වූත් වේසතර නවුත් මැදින් පිළිවෙතක් බුද්ධානන් වහන්සේ හෙලිකර වදාරා සිටියේදී ඒ මත වටහාගෙන යන්නේ නැතුව ඇයි අර ස්නායු දුර්වල කරන? ඇයි අද බුදුන් වහන්සේ සේවන කළ නොකලෙති අන්තේ බව නොදැන නිසා නේද මේ අන්තයට ගොස් ජීවිත ඉවර කරගන්නේ? ත්‍රිපිටකයේ පවතිනවා ආරණ්‍ය සූත්‍ර කියලා සූත්‍ර තුනක් විතර මම කියෝක තවත් තියෙන්න පුළුවන්. මේ සූත්‍රවල උන්වහන්සේ අවධාරණය කරනවා ආරණ්‍යට ආයුත්තේ කුමකටද කියලා. ඒ ප්‍රධාන අරමුණ ඇරණ විට අනිත් අරමුණ සඳහා ආරණ්‍යට යනවා නම් ගොළඳයි කියලා උන්වහන්සේ වදාරලා තියෙනවා. අර්ථේක්ෂතාවය සඳහාම ගන්නට ඕන. එවැනිම දුර සෙනසුන් වලට යනවා නම් තමන්ගේ හිතට උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, පීසා විතර්ක කියලා මේ තුනක් හිතට එනවා. කාමය කියන්නේ කාමයන් පිළිබඳ අරමුණු, ව්‍යාපාදයේ කියන තරහව, පීසාව කියන්නේ හිංසා කිරීමේ ඕනකම්, කෙලෙස් සහිත අරමුණු, අමත්‍යයන් ආරෝපණ අවස්ථාව. මේවා දරා ගන්නට පාරණය කර ගන්නට බැරි නම් මිනිසුන්ගෙන් දෙන්නන දුර සෙනසුන් වලට යන්නට එපායි කියලා දේශනා කළා. ඒ දුන් කෙලෙස් වශයෙන් විනාශ වූ සියලු දිනසා ගැනීම තමන් වරි හානියක් කරන්නේ. ඒක ආවම කෙනෙකුට නිකම් පාරණය කරන්න බෑ. එතකොට ඔහු මරුවාට වසඟ වෙලා මායාට පරාජය වෙලා මේ මායා පරාජය කරන්න බුදුරජාණන් වහන්සේ අවියක් දීලා තියෙනවා. මේ අවිය අරගෙන තමයි කෙනෙක් පනාන්තරයට යන්න ඕන කමකට ඉස්සම් කරගන්න. ඒ අවිය නැතුව යන්න එපයි කියලා තියෙනවා. ආරණ්‍ය සූත්‍ර කීපයක් කියනවා. බුදුරු ප්‍රසංසාතල නිසා ආරණ්‍ය ගියාටවත්, බුදුරු පින්නපාත කරන නිසා පින්නපාත ගියාටවත්, විලක් දෙනත් අරමුණු සපරා ගැනීමෙන් අදහසින් අනාන්තයට ගත්ත ගලට වුණ එහෙම මොකක්වත් උන්වහන්සේ ප්‍රශංසා කරන්නේ. සද්ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් බාහිර කර්තව්‍යන්ට යොමු වෙන පාඩා ඉක්මනින් මේක තේරුම් ගන්න පුළුවනි කියලා. ලද දෙයින් යැපෙන්නට, එකඳා කාලය ඉතුරු කරගන්නට වනාන්තරගත වෙන එක පමණක් ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේ වදාළා. එහෙමනම් මට නම් ඇටෙන්නේ යමෙක් වනසෙනකට ආශ්‍රය කරේ ආයුක්ති මනරින් ධර්මයේ තේරුම් අරගෙන සමන්ත සමා ධර්මයෙන් පාලනය කරගත හැකි කියන අවබෝධය ලැබුණාන් පසුයි. මේ ජීවිත කාලය තුළ විවිධ අනුසම් ආවිදය අසුර කිරීම තුළ උනින්නා තැන් පිළිබඳව ලක් අවබෝධයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මා මේ කටයුතු කියන්නේ. ඒ අරණ සුන්දර වෙන්නේ අරමුණ දැවටින් නැතුව ඉන්න පුළුවන් කියලා. මධ්‍යතරස් සූත්‍රව සඳහන් වෙලා තියෙන උත්තරීතර හුදකලාව හඳුනා ගන්න පුළුවන් නම් කෙනාටයි මේ අරණ ඔරොත්තු දෙන්නේ. ඒ තියෙන හුදකලාව, ඒ තියෙන තාළු බව, මේ සියල්ල සුන්දර වෙන්නේ අරමුණ දැවටින් නැති කෙනාට. මේ වර්ණයන් තහ වෙන කෙනාට ඒක කරදරයක්, වදයක්, ජීවිත කරුණක්. දමාගෙන සිටින දෙයක්, මන උමුතු වෙන දෙයක්. තේරුම් ගන්න මේ කාරණා. එනිසා මේ විග්‍රහය ඉදිරි කොටසේදී මම කියන්න හදන කාරණේ මේකයි. එදා පමණක් නොව අදත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට උපාසක භාවයේ ලැබුවාට සුදු වෙන්නේ පරිද්ද ලැබුවාට සීවරේන මේ ධර්මයේ තේරුම් නොගත් තම තමන් දෙතන විවිධ දේවල් කරමින් මේවා තුළ විමුක්තිය ලැබෙයි කියලා හිතාගෙන ජීවිත කාලයේ අපරාධේ වනසා ගන්නා අත්තිමතානියෝගීන් කොතොමන සිටිනවාද තමන්ම දන්නේ තමන් අත්කලමතාම යෝගී බව. තමන්ම දන්නේ තමන් අසරණී බව. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ වදාළ මඟ ඍජුයි, නිරදි, සාක්කාතයි, විහාත්මෝසෙන් මේ මොහොතේ මේ පාප දෙන සුළුයි. ඉස්සරලා කෙනෙක් අවශ්‍ය වෙන්නේ මේ හරියටම තේරුම් ගන්න එක. ඒ තේරුම් ගත්ත බුද්ධලයාට මේ රටේ ඉතුරේ තියෙන ඔක්කොම දේවල් කරන්න ඕනනේ. මේ තියෙන පැහැදිලි කරන්න යමක්. බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය පුදුමාකාර දෙයක්. ඒ දෘෂ්ට ප්‍රතිපදා අනුගමනය කරන යමෙක් ගියා නම් ඔහුට ධර්ම දේශනා කරලා තේයන පාර තමයි විග්‍රහ කරන්නේ. ඒක ඔහුට තේරෙනවා. එහෙම විග්‍රහ කරන යන උන්වහන්සේ අවසානයේ කියනවා ඔබේ අල්ලන් ඉන්න පැන පොඩි වරදක් තියෙනවා මෙන්න මේක හදා ගන්න. එතකොට ඒ දෙක ආකාරය හරි දැන් ඒ නිසා යාට පිළිගන්න සිද්ධ වෙනවා මේක වරදක් කියලා. හැබැයි සියලු දිනාට මේ කාර්යය ආයිතේ කියලා එකෙන් කියන්න එපා. හිතන්න එපා. බාහිර එනයට ඔය කියන සුමේ මේ චුල්ල සීල මධ්‍යම සීල මහා සීල ප්‍රතිපදාවෙන් ගිහිල්ලා මේක කෙලවර කරන්න කිව්වේ නැහැ. ඉතින් මම ටිකක් කියන්න ගියාම වඳුතු දේසුතු පවණින් සාල් ඇසුදු දේසුතු පවණින් අතර වෙන්න පුළුවන් ඉද. ඒවා එකක්වත් ලෝභ දේශ මොහ ඇතින් පිටවට ගන්න තුරු අඳවා ගන්න තුරු ඉන්න පුළුවන් ඉද. එහෙම කරන්න. එහෙම කරන්න පුළුවන් නම් මේ ලක් නෙලවත් මේ පරලවත් මේ දුක් කෙලවරයි කියලා දාලා. ඒ නිසා මේ හැම සූත්‍රයක්ම හැම දිනකටම කරන්න ඕන දේවල් දේශනා කරලා තියෙනවායි කියලා හිතන්න. විශේෂයෙන් එදා අය සමාජයේ බහුල වෘත්තිය පැවිද්දා. ඒ මතවාද 62ක් කියලා කියනවා. ඒ 62ේ මතවාදවලම තිබුණේ පුරාන්ත කල්පිත සහ අපරාන්ත කල්පිත දෘෂ්ටි කොට. පුරාන්ත කල්පිත කියන්නේ මෙහාට ඉන්න ඉස්සරලා හිටපු දැක්ක පිළිබඳ තියෙනවා. අපරාන්ත කල්පිත කියලා කියන්නේ මරණයෙන් මතු කොහේ යනවද කියලා අපේ තුල පොන්නේ වූ මතවාද. ඒ හැට දෙක තමයි කිසිවෙකුට සම්මාදිට්ඨියක් ලැබෙන්නේ තිබුණේ නැහැ. එදා ඒවා තිබුණේ බුද්ධ ආගමේ නමින් නෙවෙයි වෙනත් මතකමින්. අද බුද්ධ ආගමේ නමින් බුද්ධ ආගම තුල එක දිගට වඩා මතවාද නැද්ද? මෙන්න මේවයි අපි තේරුම් ගන්න ඕන මේ කාරණා. ඒ නිසායි මම මතක් කරන්න පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ අත්ත කියලා මතාන යෝගී කියලා කියන්නේ නිකම්ම ශරීර දුක් වීම කියන තනි වචනයක් නෙවෙයි. තමන් නිමුක්තියක් හොයාගෙන යන්නේ. තමන්ට අවශ්‍ය ධර්මයක් ලැබිලා නැහැ. එහෙනම් තමන් පිළිසෙන් වෙන්නේ වනාන්තරගත වී මොන මොන රූක්ෂ ප්‍රතිපදා පවත්වාගෙන ගියත් ඒ සියල්ල මායාව විසින් එළුණු ලබන බැලකින් ආවරණය වෙනවා. අපෙන් ලබන බුරුවලකින් ගැටි නතර වෙනවා. ලොසින්ජරේටර රැවටී නිමා වෙනවා. මේ රට තුල ඇවිදින්දි විවිධ තැන්වල හම්බුන පුද්ගලයන් සමග කළ සාකච්ඡාවලදී ඔවුන්ගේ ප්‍රතිපදා දැක්කම මට මේවා කියන්න පුළුවන්. නමුත් කියන්නේ නැහැ මේ කිසි එකක්. අදත් තමා අත්ත කියලා තාන යෝගියෙක් බව නඳන අත්ත කියලා තාන යෝගීව කටයුතු කරන බොහෝ පිරිස් තිබෙනවා. බලන්න මැදුම් පිළිවෙත කතා කරන්න වෙලාවක් තියෙනවද කියලා. බලන්න කාමක සල්ලි ජානෝගී කතා කරන්න වෙලාවක් තියෙනවද කියලා. මේ ඇසල පොයේ මුලයි අගයි අල්ලගෙන මම ඒ දෙකක් කතා කරනවා මතක තියාගන්න. ඒ නිසා මේ අත්තරයුතු අන්තේ උන්වහන්සේ අත්තරින්නට කියලා වදාලේ අරතාන්තයක් බුදුර මුණන ගැසී තවත් සසරේ රැවෙන්ට සිදු වෙන මහා විශාල ප්‍රමාණයේ නොමග යාමක් ඒක තුළ තියෙන නිසා. අපි නොමග යාම කියලා කියන්නේ සතුන් මරනවා, මත්පැන් පානය කරනවා, කාමී වර්ධ හැසිරෙනවා. ඒ වගේ ලෞකික මට්ටමේ සුර නොමග යාම. සත්‍ය ගායසනේ මාවෙන් රූපී අරූපී ධ්‍යාන උපදවා ගැනීම. දිවස දිවසන පරිචිත්‍රජානනයේ මන් ලබාගෙන දෙන අධ්‍යාත්මික ලාභයන් කියා රැවටි. ඉන්නහාට හොයන්නේ නැතුව තමා විමුක්ති ලාභයේ කියලා රැවටීම සසරේ කෙසේ මෙසේ මුලා වීමක් නෙවෙයි. අපට අතීතයේ සිට අත්කලමතාන යෝගීන් ගැන කතා කරන ඒකාසක ප්‍රවණක් නෑ. නමුත් ඒක වැරදි බව තේරුම් ගන්න කතා කරන්න. වර්තමානයේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණින් දුක් නැති වූ ජීවිතයක් නම් අපේක්ෂා කරන්නේ මතක තියාගන්න දෙයට ධර්මයේ සරණ අනිවාර්යයි. ධර්මයේ සරණ නැතිව කරන භාවනාවල සඩංගයේ තිබෙවි මොහොතකින් නැති වී යාවි. ඒ රූපී අරූපී ඥාන ලබා බොහෝ කල ජීවත් වෙන අයට තමයි විස්කම්බන ලාභින්දී. ඔවුන් කෙරෙස් විස්කම්බනය කළා. කලකට ආපසු නොවන විදියට ඇත් කළා. කල්ප ගණනකට විස්කම්බනයේ ස්වභාවය. මට උදාහරණයක් මතු වෙනවා. ඒ රජරණ ප්‍රදේශවල තියෙනවා වැව්. ඒ වැව්වල තියෙනවා උඩින් මේ ජලයට උඩින් නෙදපු විශේෂයක් තුන විශේෂයක් පාසීම කියලා විද්‍රාමයේ සඳහන් කරනවා. ජපන්ජම දෙන්නේ කියලා. ඒවා උත්සාහ කරන්නේ හැම විටම හිස්තැනට ඇදින් කියලා ඇහෙන්න. සමහර නානතකාරයව කොටුවක් ගහගෙන සමහර තාත්තෝ ඒ කොටුවට එන්න දෙන්නේ නැතු එතනින් නාලයනවා. අනිත් හැමතරම වැහිලා මේවායි. අරව උත්සාහ කරනවා හැම විටම අර කොටුවක් තහවදා. අන්නේ වගේ තමයි මේ විස්කම්බණය කියන කේ ස්වභාවයේ ඈත් කළාට මුල් ඉවර නැති නිසා ඉදතර ළඟ පරිදි ආපහු වෙමින් වහලා ගන්න හදන. නොදන්නා කෙනෙක් තදංග වශයෙන් යටපත් කරන්න පුළුවන්. නොදන්නා අය විස්කම්බණයක් කරන්න පුළුවන්. මතක තියාගන්න පිළෝගුරු බුදුරජාණන් වහන්සේගේ මඟ තදංග හෝ විස්කම්බණය නොව ධර්මයේ සරණින් සමුච්ඡේද ප්‍රහාණයයි. අපි මඟ හොයා ඉගෙනගෙන ඒ මඟට අවතීර්ණයමු. මෙතරම් දුෂ්කර නෑ ඒ ප්‍රතිපදාව. ඉදිරියේ ලබන දිනකදී කාමසිකල්ලිකාන යෝගය පිළිබඳව මේකත් වඩා පැහැදිලි විවරණයක් කරන්න මා කල්පනා කරනවා. ඉන්පසු තමයි අපට එනම් මැදින් පිළිගන්නේ. මේ එක ධර්ම දේශනාව තේරුම් ගන්න පුළුවන් වෙන නිසා තමයි ඊළඟ ධර්මදේශනාවෙන් සත්‍ය තේරුම් ගන්න පුළුවන් නිසා තමයි පස්වග තවුසන්ත පුරතන්නක් කේසු දී ලැබුණේ. ඊට එහාට කිසිදු දේශනාවක් නැති වුණත් මේ දේ හරියට තේරුම් ගන්න පුළුවන් නම් අද පුරා 547ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම ධර්ම ලෝකයා කියන හැටියට අභිධර්මත් ඇතුළත් ධර්ම සියල්ල මේ සූත්‍ර සුද්ධික තුළ අන්තර්ගත වන බව මගේ විශ්වාසය සහ සමහර විට පිළිගන්න එකක් නෑ මගේ අවබෝධය. එනිසා අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අරුත ගැඹුර තේරුම් අරගෙන දුෂ්කර නිස්සල ප්‍රතිපදාවල නොයා පල ඇති ප්‍රතිපදාවල යන්න ඇස්පාදා ගනිමින් මේ තුළ අපට අර කොණ්ණඤ්ඤ තවුසා බුදුන් දැක්කේ කවදාද? දහම් මැස පහළ වූ පසු දහම් ඇසෙන්. ඉතහා බුදුන් දෙනුන්නේ කාටවත්. අදටත් මේ දහම් මැස පහළ වුණාම බුදුන් යන කවුදයි අඳුනා ගැනීමට පුළුවන්. සරන් දෙන ඔබටත් අපටත් ඒ ධර්මයේ දැක බුදුන් දැකීමේ වාසනාව උදා කරගන්නට මේ බුද්ධෝත්පාදයේ මේ ජීවිතයේ හේතු වාසනාව වේවායි කියන සුභාසින්සනේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ඉදිරියට සබා සම්දෙනාට පෙරවන් සරණයි.